ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි අද දින කුෂාන් මහත්මයා චතුනෝනා ආනන්ද මහත්මයා තාරක මහත්මයා ඇතුළු මේ හැම දෙනෙක්ම එකරාශී වෙලා මේ ස්ථානයේ හිතාම වටිනා පින්කම සිදු කරලා නිමාටපත් වෙච්ච අවස්ථාව මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස කරා වූ පින්කම විශේෂයෙන් තමන් නමින් මියගිය දෙමෝපියන්ට කුෂාන් මහත්මයා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම චතුනෝනා තමගේ ආදරණීය මෑණියන් ඒ ශ්‍රීමාන්න මාතාව ඇතුළු මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ දුරබැහැර සිට පැමිණියේ ඔබ හැම දෙනාමත් කල්පනා කරන්න ඔබේම අම්මා තාත්තා වෙනුවෙන් කරන පින්කමක්සේ කියලා හිතලා සතුටටපත් වෙන්න. ඔබේ අමල තාත්තලා ජීවත් වෙනවා නම් ඒ ඇත්තන්ට ආශිර්වාද පිණිස මිය ගිහපු කෙනෙක් ඉන්නවා නම් ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මේක හොඳම අවස්ථාවක්. ඉතින් ඔබ බොහෝ දුරබැහැර ඉඳලා දානෝපකරණ සකස් කරගෙන මේ පින්කමට සහභාගී වුණේ පින්කමකට සහභාගී වෙනවා කියන හැඟීමෙන්. ඉතින් ඒ පිනේ ආනිසංස වැඩි වෙන්නේ තමන් ඒ ගැන හිතලා හිතේ සතුට ප්‍රසාදය කුසලය තවදුරටත් දිනු කරගත්තු පමණට. පින්කමක් කරනවා කියන්නේ පින්තුනේ හරියට පහනක් දැල්වනවා වගේ. අපි කිසියම් ස්ථානයක් ආලෝකවත් කරන්නට පහනක් ලයිට් එකක් පත්තු කරනකොට එහි ආලෝකයේ මුලින්ම ලැබෙන්නේ අපට ඒ දැල්වන කෙනාට. අන්න ඒ වගේ ඔබ මේ පුණ්‍ය නැමැති පහන දැල්වනකොට එහි මුලම ආලෝකය ලැබෙන්නේ ඔබට. ඔබේ ජීවිතයට නිරෝගී සම්පත්තිය, දිගාචරී සම්පත්තිය, සතුට සැනසීම ලබන්නට මෙවැනි පින්කම් ආශිර්වාදයක් වෙනවා. පින්තුනි අපි මේ ලෝකේ ඉපදුනේ විශාල පිනක් කරලා ලොකු කුසලයක ආනිසංසයක් විදියටයි කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ. එහෙම ඉපදුනත් අපට නොයෙක් විදිහේ ජීවිත අභියෝග, කරදර, කම්කටොළු ජීවිතේ එනවා. ඒව උපපීලක කර්ම විදියට එන්න පුළුවන්, උපඝාතක කර්ම විදියට එන්න පුළුවන්. අන්නේ කර්ම බොහොමයක් අප පිටපස්සේ එනවා. අන්නේ කර්ම වලින් බෙහෙලින්ම අපට වැළකෙලෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒව මගහරින්න පුළුවන්කම තියෙන්නේ. අප විසින් ජීවිත කාලය පුරා කරන මේ වගේ දානමය පින්කම්, සීලමය ප්‍රතිපත්ති ආදී වල ආනිසංස විදියට. ඉතින් ඔබ ඔබේ ජීවිත ගැන කල්පනා කරලා බලන්න. ඔබ ගොඩාක් කාලේ පටන් මොනගෙහි මිතුරන් ඇති ඔබට. පාසල් ගිය කාලේ ඉඳලා මේ දක්වා වසර 40ක් 50ක් ඔබට මොනගෙහි යාළුවන් ඇති නේද? ඒ යාළුවන්ගෙන් බලන්න කී දෙනෙක් නම් කරදර වලට, ලෙඩ දුක් වලට, රියානතුරු වලට යම් යම් මාර්ග බාධකට පත් වුණාද කියලා බලන්න. ඒ කී දෙනෙක් නම් ජීවිතෙන් සමුගෙ නැද්ද ඔබේ වයසයයි? ඒ කී දෙනෙක් නම් ජීවිතේ විශාල කරදර වලට මුහුණ පාලින් නැද්ද? එයා කී දෙනෙක් නම් අනතුරු වලට පත් වෙන්නේ නැද්ද? ඒ අතුරින් ඔබ බලන්න ඔබේ බොහෝ කරදර වලින් බේරිලා අද දක්වා නිරුපද්‍රිතව මේ ඇවිල්ලා ඉන්නේ. ඔබට හිතෙන්න පුළුවන් ඔබේ උත්සාහය, ඔබේ දැනුම නිසා පමණක් කියලා. නමුත් ඒ සියල්ලටම වඩා ඔබ විසින්ම සසරත් මේ ජීවිතයේ කරපු පින්කම ආනිසංස විදියට තමයි මෙතෙක් දුරක් ඔබට එන්නට ලැබුණේ. එනිසා මෙන්න මේ කාරණේ ගැන අපි නැවත නැවතත් හිතන්නට ඕන. අපේ පින ශක්තිමත් වුණු පමණටයි අපට දිගාශිරී සම්පත් ලැබෙන්නේ, නිරෝගී සම්පත් ලැබෙන්නේ, අපි කරන කටයුතු නිරුපද්‍රිතව කරගන්න ලැබෙන්නේ අප කරන ආ වූ පින්කම ආනිසංස විදියට. අන්නේ පින්කම් අතර තමන්ට නිවසේ ඉඳගෙන කරන්න පුළුවන් විශාල පින්කමක් තමයි අම්මට තාත්තට සැලකීම කියන එක. සුඛා මත්තියතා ලෝකේ අතෝ පෙත්තියතා සුඛහ කියලා ධර්මයේ සඳහන් වෙනවා. අම්මට සැලකීම සැපගෙන දෙන පින්කමක්. ඒ වගේම තාත්තට සැලකීම සැපගෙන දෙන පින්කමක්. නිවසේ මේ ඉන්න පින් කුමරු දෙකක් හැටියටයි පුණ්‍ය ශේස්ත්‍රයක් විදියටයි අම්ම තාත්ත දෙන්න සැලකන්නේ. එනිසා තමගේ අම්මා තාත්තා ඉන්නවා නම් හැකිතාක් උපරිමෙන් එයාට සලකන්නට. ඒ වගේම මේ යමිය ගියාට පස්සේ කලින් කලට මේ වගේ පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න. ඉතින් ගුණවත් දරුවන්ට ජීවිත කාලය පුරාම තමගේ අම්මා තාත්තා මතක් වෙනවා. ජීවත් වෙලින කාලෙකට වඩා මතක් වෙන්නේ මිය ගියාට පස්සේ. අනේ අම්මා තාත්තා දැන් කොහේ ඇද්ද කියලා අපිට විටින් විට හිතෙනවනේ. ජීවත් වෙලින කාලේ නම් කතා බහ කරන්න, කෝල් එකක් දෙන්න, ගිහිල්ලා බලන්න, හැඳුන් ටිකක් යවන්න, කැම ටිකක් දෙන්න, බෙහෙත් ටිකක් දෙන්න අපිට පුළුවන්. නමුත් මිය ගියාට පස්සේ බලන්න අපට හිතෙනවා කොයි ලෝකයක්ද, කොයි තැනක ඉපදිලා ඇද්ද කියලා අපට බොහෝ විට අපේ අම්මා තාත්තා ගැන හිතෙනවා. ඉතින් බලන්න අපට මුලින්ම හම්බෙච්ච අපේ ආදරණීය මිතුරන් දෙන්න අපේ ජීවිතය ආලෝකවත් කරපු මහා පහන් ටැඹවල් දෙක අපේ අමතාත දෙන්න. ඉතින් අන්නේ දෙන්නට සලකන පමණට තමයි අපේ ජීවිතයේ සතුට සැනසීම ලැබෙන්නේ. කෙනෙක් ජීවිතේ කොයිතරම් සතුටෙන් සැනසීමෙන් සාර්ථකව ජීවත් වෙනවාද කියලා බලන එක සලකුණක් තමයි එයා අම්මතාත දෙන ගැන කොච්චර හිතලා කටයුතු කරනවද, එයා දෙන්නට කොච්චර ආදරෙන් ගෞරවයෙන් සලකනවාද කියන කාරණය මතයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ. ඒ විතරක් නෙවෙයි, තමන්ට දරුවන් ඉන්නවා නම් ඒ දරුවන් තමන් අම්මතාත දෙන්නට සලකන ආකාරය හොඳින් බලාගෙන ඉන්නේ. අන්නේ විදිහට තමයි ඔබටත් කවදාද සලකන්නේ. ඒ වගේම ඔබට දරුවන් නොහිටියත්, ඔබ විවාහ නොවී හිටියත්, ඔබට ජීවිතයේ අවසාන මොහොතේ පිටට කවුරු හරි ඉන්නවා ඔබේ මේ දෙමෝපියන්ට සත්කාර කිරීම නැති ගුණය නිසා. ඒක ලොකු ආනිසංසයක්. ඉතින් එහෙම වන්නේ ඒ දෙමෝපියන් අපේ ජීවිතේ ලොකු මෙහෙවරක් කරපු නිසා. පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේ තාරා කියලා ධර්මයේ සඳහන් වෙනවා. දරුවන් මේ ලෝකෙට බිහි කරලා පෝෂණය කරලා මේ ලෝකයේ දක්වන්නේ පෙන්වන්නේ අපේ අමතාත දෙන්න. යම්ම තමයි අපට මුලින්ම අවස්ථාවේ ඇවිදින්නේ ගැන්නුනේ. කුඩා සිඟිලි පාද දෙක බිම තියලා යනවා දකිනකොට අමතාත හුඟක් සතුටුනා. ඒ වගේම අපි කතා කරනවා දකිනකොට මුල්ම වචනේ දෙක වාක්‍යයක් එකතු කරලා කතා කරනකොට අපි අමතාත කොච්චර සතුටුනාද? අපි දුවලා පැනලා ඇවිදිනකොට කොච්චර සතුටුනාද? ඉතින් අන්නේ සතුට වෙච්ච ජීවිතයේ අම්මල තාත්තල වඩාත්ම සතුටු වන්නේ අපේ සතුටෙන් ඉන්නවා දකිනකොට. අන්නේ සතුටෙන් ඉන්නවා දකින කැමති නිසා තමයි කුඩා කාලෙම අපේ සිඟිති අත් දෙක එකතු කරලා පිළිමෝහන්සේ නමක් දැක්කහම, ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කහම පුතේ බුදු සාදු කියන්න කියලා අපේ සිඟිති දෑත් දෙක එකතු කරලා මුලින්ම තෙරුවන්ට වන්දනා කරලා අපට ඒ තෙරුවන් ලබා දුන්නේ, ශ්‍රද්ධා සම්පති ලබා දුන්නේ අපි සතුටෙන් කාලය ගත කරනවා දකිනට. ඒක හුදෙක් අධ්‍යාපනය විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කොයිතරම් ඉගෙන ගත්තත් ඒ දේ කරන්න පුළුවන්කම තියෙන්නේ රැකියාවක් ලබාගෙන මාසෙට අවශ්‍ය කරන කෑම බීම ඉදුම් පිටුම් ටික ලබා ගන්න විතරයි. නමුත් ඊට වඩා ලොකු පැත්තක් අපේ ජීවිතේ තියෙනවා. ඒ තමයි මානසික සැනසීම කියන පැත්ත. අන්නේ මානසික සැනසීම ලැබෙන්නේ ධර්මයෙන්. භාගතුන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කළා. කිසියම් කෙනෙකුගේ ජීවිතයට දුකක් එනව නම් ඒ දුක එන්නේ අනුවණ තැනැත්තා වෙතයි, ප්‍රඥාවන්ත තැනැත්තා වෙත දුකක් එන්නේ නැහැ කියලා. අනුවණ තැනැත්තා කියලා කියන්නේ අවිද්‍යාවෙන් ජීවත් වෙන තැනැත්තා. ප්‍රඥාවෙන් ජීවත් වෙන තැනැත්තා කියලා කියන්නේ ජීවිතය අර්ථය දැකලා නුවණින් ජීවත් වෙන තැනැත්තා. අපේ ජීවිතයේ යම්තාක් සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම් අන්නේ සැනසීම ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ කාරණා දෙකක් මත. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් නොයෙක් විදිහේ ධර්ම දේශනා කළා. ඒ සියලුම ධර්ම දේශනාවල හරයගත්තු තින් ප්‍රධාන වශයෙන් අපට පුහුණු කරන්න දෙන කාරණා දෙකයි. එකක් මෛත්‍රී භාවනාව, අනිත් එක සතිපට්ඨානය. loving kindness meditation and mindfulness. මෙන්න මේ කාරණා දෙක අපි ජීවිත කාලේ කොච්චර හිතලා තියෙනවද? කොයිතරම් දවසකට මේ කාරණා දෙක ප්‍රැක්ටිස් කරාද කියන කාරණේ මතයි සැබවින්ම තමන්ගේ ජීවිතයේ සතුට සාර්ථකත්වය රඳා පවතින්නේ. ජීවිතයේ සැබෑ සතුට කියලා කියන්නේ ඒ සතුට එන්න එන්නම වැඩි වෙන සතුටක් වෙන්නට ඕන. නමුත් සාමාන්‍යයෙන් අද ලෝකයේ ගත කරන එකේ සතුට කොහමද? කුඩා කාලේ ඉඳන් පාසල් ගිහිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා විවාහ වෙලා ටික කලක් යනකම් සතුට එන්න වැඩි වෙනවා. අවුරුදු 40-45 විතර වෙනකම්. ඊට පස්සේ මොකද වෙන්නේ? සතුට ටිකෙන් ටික අඩු වෙන ලෝකයකටයි යන්නේ. එකතකින් තමන් ළඟින් ඇසුරු කරන අය පිළිබඳව තියෙන යම් යම් ඉදී විරසක භාවයන් නැති වෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ ශරීරයට එන්න එන්නම ලෙඩ දුක් වැඩි වෙනවා. ශරීරය වියපත් වෙනවා, ලෙඩ දුක් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා දෙක මත අපට අර මුල් කාලේ තිබිච්ච සතුට එන්න එන්නම අඩු වෙනවා. ඒක අපි කොච්චර අධ්‍යාපනය ලබා තිබුණත්, අපේ දරුවන්ට කොච්චර උගන්වලා තිබුණත්, අපට මාසෙට කොච්චර හිල වැටුපක් ලැබුණත් මේ ගමන වළක්වන්න බෑ වෙනතට. අන්නේ සතුට අඩු වෙන මඟ අනිත් පැත්තට හරවන්න පුළුවන්කම් තියෙන ධර්මයෙන් පමණයි. අන්නේ මේ ප්‍රධාන කාරණා දෙකක් බුදුදහම ඉදිරිපත් කරනවා. මෛත්‍රී භාවනාව සහ සතිමත් භාවය කියන කාරණා දෙක. සීල සත්‍ය සුවපත්ත්වා කියලා මෙත් සිටිවිල වඩන්නට, ඒ මෙත් සිටිවිල්ල මෙත්තා සාගත කාය කර්මයක්, මෙත්තා සාගත වචී කර්මයක් බවට දිනු කරන්න ඕන. අප සමාජයේ ජීවත් වෙනකොට බොහෝ විට එක සමාන ගතිගුණ තියෙන දෙන්නෙක් සමාජෙ මුණ ගැහෙන්නේ නැහැ. අපි අසුරු කරන ස්වාමි භාර්යාවන් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියන්, දරුවන්, ඥාතීන්, මේ බොහෝ අය ගත්තොතින් දෙන්නෙක් ගත්තොතින් ඒ දෙන්නාගේ සමානකම් වගේම අසමානකම්ත් තියෙනවා. මෙන්න මේ අසමානකම් ළඟදී අපි බොහෝ විට විරසක භාවයට පත් වෙනවා. හිතේ කනගාටුවක්, දුකක්, ගැටීමක් ඇති වෙනවා. මෙන්න මේ අසමානකමේ හිඩස පුරවන්න තමයි මෛත්‍රී භාවනා තියෙන්නේ. මෛත්‍රී භාවනා නොතිබොත් මොකද වෙන්නේ? අර හොඳ ගතිගුණ කොච්චර තිබුණත් ඇතැම්ිට හොඳ ගතිගුණ දෙන්නගේ ගැළපෙනව 90ක් තියෙන පුළුවන්. නමුත් අර 10 වෙනුවෙන් හැමදාම අපි දුක් වෙනවා. හැමදාම ඇතැම්ිට වාද ભેද රණ්ඩු සරවල ඇති වෙනවා. අන්නේ වෙනස් වීමේ අඩුව පුරවන්න තමයි මෛත්‍රිය නැත්තම් ධර්මය අවශ්‍ය වෙන්නේ. අපට ආගමික ශාස්ත්‍රවරේ ආගම දර්ශනය ආධ්‍යාත්මික අධ්‍යාපනය අවශ්‍ය වන්නේ අපේ පුද්ගලයන් ඇසුරු කරනකොට අන්නේ ඇසුරු කිරීමේදී තියෙන වෙනස්කමේ අඩුව පුරවන්න. මෙන්න මෙතනින් තමයි වර්තමානයේ කෙනෙක්ගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය බලන්නේ. නවීන අධ්‍යාපනයේ කෙනෙක් අධ්‍යාපනයේ සාර්ථක වුණාද කියලා බලන්නේ ඒ තැනැත්තා පුද්ගලයන් ඇසුරු කරද්දී කොයිතරම් දුරට නොගෙටි ප්‍රශ්න ඇති කර නොගෙන ඒව අවම කරගෙන කොයිතරම් සාමූහිකව සමගියෙන් දිගු කාලයක් වැඩ කරනවාද කියන කාරණේ මතයි කෙනෙක්ගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය බලන්නේ. මෙන්න මෙතෙන්ට තමයි මේ බුදුදහමෙන් හඳුන්වාගෙන මෛත්‍රියේ අවශ්‍ය වෙන්නේ. මේකෙන් අපට හිතේ සැනසීමෙන් ජීවත් වෙන්නට අවස්ථාව ලැබෙනවා. මෛත්‍රිය වැඩෙන්න වැඩෙන්න පිනතුණි අපි නිතරම අනිත් කෙනාගේ පැත්තෙන් බලන්නේ. වෙනද අපි තමන් කේන්ද්‍ර කරගෙන තමයි බොහෝ විට ලෝකෙ දිහා බැලුවේ. එහෙම බලපු කෙනා හරියට අම්මා කෙනෙක් දරුවගේ දෙස බලනා වගේ. අම්මා දරුවා දෙස බලන්නේ කොහොමද? දරුවා කෑම කෑවද? බඩගිනිනද? දරුවට නිදිමතද? මහන්සිද? මෙන්න මේ වගේ දරුවගේ පැත්තෙන් තමයි අම්මා නිතරම බලන්නේ. අම්මගේ කුසට බඩ පිරෙලද කියලා නෙමෙයි අම්මා බලන්නේ. දරුවට කරදරයක් දුකක් වෙනවාද කියලා තමයි අම්මා කොයි වෙලෙත් තාත්තා කොයි වෙලෙත් බලන්නේ. අන්නේ වගේ තමයි අපි මේ මෛත්‍රියේ දිනු වෙන්න සමාජයත් එක්ක කටයුතු කරද්දී නිතරම අනිත් කෙනාගේ පැත්තට යාගේ අවශ්‍යතාව ගැන තමයි අපි නිතර බලන්නේ. මේක තමයි පිනතුනේ කෙනෙක් කොච්චර මානසික නිරෝගීවද කියලා බලන සංකේතය. බුදුරජාණන් වහන්සේ දේශනා කරා සුසුකංවත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා. ලෝකේ බොහෝ දෙනේ කායිකව නිරෝගීව වුණත් මානසිකව රෝගීවයි ජීවත් වෙන්නේ. ඊටට එන ද්වේෂය, රාගය, මාන්න, ඊර්ෂ්‍යාව වැනි මේ වගේ දුර්ගුණ වලින් මානසික රෝග වලින් බොහෝ දෙනේ පීඩිතව ඉන්නේ. අන්නේ මනසින් පීඩිත වෙන ලෝකයේ තුල අප කොහොමද ඉන්නට ඕනේ? මානසිකව නිරෝගී කෙනෙක් විදිහට ඉන්නට ඕන. අන්නේ මානසික නිරෝගී භාවය අපි හැමතැනදීම පෙන්වන්නට ඕන. අනිත් ඇට තරම් අපට රාගයක්, ලෝභයක් නැහැ. අනිත් කෙනාට තරම් ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක්, මාන්නයක් තමන්ගෙන් ළඟ නැහැ කියන එක පෙන්වන්න තමයි තමන් උත්සාහ කරන්න ඕන. නමුත් අපි බොහෝ දේ පෙන්වන්න උත්සාහ කරන්නේ මොකද්ද? අපි අනිත් කෙනාට වඩා ලස්සනයි. අනිත් කෙනාට වඩා තමන් නිරෝගී. අනිත් කෙනාට වඩා තමන්ගේ වයස අඩුයි. අනිත් කෙනාට වඩා තමන්ගේ දරුවන් හුඟක් ඉගෙනගෙන. මෙන්න මේ ටික පෙන්වන්න යට ගොයලත් උත්සාහන්ත වෙන්නේ. නමුත් මේක නෙමෙයි දක්ෂතාවය. මොකද දක්ෂතාවය? අනිත් කෙනාට තරම් මං කියන්ති ගන්න නැහැ ඉක්මනට. අනිත් කෙනාට තරම් මට මාන්නේ නැහැ. අනිත් කෙනාට තරම් මට ඊර්ෂ්‍යාව නැහැ. මෙන්න මේක තමයි තමන්ගේ සක්සස් එකේ මෙෂර්මන්ට් එක. මෙන්න මේක තමයි තමන් කොච්චර නිරෝගී වෙනවද කියලා බලන සංකේතය. අන්න එහිදී මෛත්‍රී භාවනාව අපේ ජීවිතේ ලොකු උපකාරයක් වෙනවා. ඊළඟ කාරණිය තමයි සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. මානසික නිරෝගීතාවයේ ඉහළම පවත්වා ගන්න ක්‍රමය තමයි මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. ඒ මොකද්ද? ඒ තමයි තමන්ගේ කය ගැන, තමන්ගේ හිත ගැන නිතර අවධානයෙන් ඉන්න. විශේෂයෙන් තමන්ගේ හිත ගැන මේ වෙලාවේ තමන්ගේ හිතේ මොකද්ද තියෙන අදහස? තමන්ම තමන්ගේ ජීවිතයට ධම්ම රිෆ්ලෙක්ෂන් එක, ද මිරර් ඔෆ් ධම්ම දාලා බලන්න. දහම් කැඩපත දාලා බලන්න. ධර්මය කියන්නේ බාහිර ලෝකයේ ගෙන ගන්න දෙයක් නෙවෙයි පින්නතුනි. ධර්මය කියලා කියන්නේ තමන්ගේට දෙන කණ්ණාඩියක්. මිරර් එකක්. ඒ ධර්මය තමන්ට ලැබිච්ච ගමම්ම තමන්ට හරියට කණ්ණාඩියක් ලැබුණා වගේ. මොකද්ද බලන්නේ? වෙනද තමන්ගේ මූණ බලන්න තමයි කණ්ණාඩි ළඟට ගියේ නේද? නමුත් දැන් බලන්නේ තමන්ගේ හිත ගැන තමයි දැන් බලන්නේ. මේ වෙලාවේ තමන්ගේ හිතේ තියෙන්නේ මෛත්‍රී සාගත සිතුවිල්ලක්ද නැත්නම් කෙනෙක් එක්ක අමනාපයක්ද? මේ වෙලාවේ තියෙන යමක් ගැන දැඩි ආසාවක්ද නැත්නම් පරිත්‍යාග සීලීත්වයක්ද? මේ වෙලාවේ තමන්ගේ හිතේ තියෙන ප්‍රඥාවද අවිද්‍යාවද? මෙන්න මේක තමයි පින්නතුනි විශේෂයෙන් අපි බලන්න ඕන කාරණේ. සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති වීත මෝහං වාචිත්තං වීත මෝහං චිත්තං පජානාති. මේ අවස්ථාවේදී තමන් ඉන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියන කාරණේ. කොහොමද මේක බලන්නේ? මේ වෙලාවේ අපේ හැට රූපයක් පේනකොට, මේ වෙලාවේ කනට ශබ්දයක් ඇහෙනකොට අපි ඒ රූපය තුළ අපේ හිත බැසගෙනද තියෙන්නේ? ඒ ශබ්දය තුළ හිත බැසගෙනද තියෙන්නේ කියලා බලන්න. එහෙම බැසගෙන නම් ඒකෙන් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අපි හැට රූපයක් දකිනකොටම ඒ දකින රූපයේ මේ මොහොතේ තියෙන රූපයක් මට පේන්නේ කියලා හිතනොත් වෙන්නේ ඒ රූපය තුල හිත බැසගෙන ඒ රූපය අනුව අපේ දුක සැප තීරණය කරනවා. ඒක කියන්නේ අවිද්‍යාවෙන් ජීවත් වෙනවා කියලා. ඒක තමයි බාහිරට යැපිලා බාහිර මත ඩිපෙන්ඩ් වෙලා ජීවත් වෙනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ නිදහස විමුක්තිය නිවීම සඳහන් වන ධර්මයක්. අන්නේ ධහම තුලදී බලන ලක්ෂණය තමයි මේ මොහොතේ ඇසට රූපේ පේනකොටම තමයි දක්ෂ වෙන්නට ඕන. මේ වෙලාවේ පේන්නේ මීට ඉතාම සල්ප මොහොතකට කලින් ඇහැට පෙනිලා නිරුද්ධ වෙච්ච රූපය මම මේ වෙලාවේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවක් කියලා. මෙන්න මේක තමයි වීත මොහන් වාචිත්තම් වීත මොහන් චිත්තං පජානාති කියලා කියන්නේ. එතකොට තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ සාර්ථකත්වය කියන්නේ ජීවිතයේ සතුට. ජීවිතයේ සතුට තීරණය වන්න ප්‍රධාන සංදිස්ථානය ප්‍රධාන ටර්නින් පොයින්ට් එක මෙන්න මේක. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක් මේ අරමුණ ලැබෙනකොටම බලන්න තමන්ගේ හිත රූපය තුළ ඩිපෙන්ඩ් වෙලාද තියෙන්නේ නැත්නම් රූපය නිරුද්ධ වෙච්ච මොහොතක මේ වෙලාවේ මනෝවිඤ්ඤාණයෙන් ලෝකය හඳුනා ගන්න අවස්ථාවද කියලා බලන්න. මනෝවිඤ්ඤාණයෙන් ලෝකය හඳුනා ගන්න අවස්ථාව කියලා දැක්කොතින් ඒ කියන්නේ තමන් මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්නේ. තමන් අභ්‍යන්තරය තුළ ඉන්සයිඩ් මෙඩිටේෂන් එක ප්‍රැක්ටිස් කරමින් ඉන්නේ. විපස්සනා භාවනා කියන්නේ මේක. මෙන්න මෙතෙන්ට තියෙන කාලය වැඩි කර ගැනීම තමයි සම්පූර්ණම කෙනෙක්ගේ ජීවිතයට සාර්ථකත්වය ළඟා වෙනවා කියලා කියන්නේ. මෙන්න මේක තමයි තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙනවා කියලා කියන්නේ. මේකට කියන්නේ පඤ්ඤා නරණං රතණං කියලා. මිනිස්යාට ලැබෙන උසස්තම මාණික්කය මැණික මෙන්න මේ ප්‍රඥාව. ඒ නිසා අපි අපේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. ඒ උපරිම වටිනාකම ලැබෙන්නේ තමන් කොච්චර ප්‍රඥාවෙන් ජීවත් වෙනවාද කියන කාරණේ මත. බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ ප්‍රඥාවෙන් ජීවත් වෙනට නැත්නම් පඤ්ඤා ජීවෙන් ජීවිත මහෞසෙක්ටම් ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි උසස්තම ජීවිතය ලෙස දේශනා කළේ. ඒ නිසා මෙන්න මෙතෙන්ට එන්නට තමයි අපි මේ සියලුම පින්කම් කරන්නේ. අම්මට තාත්තට සලකන්නේ, දන් දෙන්නේ, සිල්වත් ගුණවත්ට සලකන්නේ, අසරණයට පිහිට වෙන්නේ. ඒ හැමදේම කරන්නේ කල්යාණ මිත්‍රයන් ලබාගෙන මේ ධර්ම මැසේජ් එක ලබාගෙන මෙන්න මේ ප්‍රැක්ටිස් එකට එන්න. ඒ නිසා මෙන්න මේන ගමනේදී අපිට මේ දාණයෙන් බා ප්‍රයෝජනවත් වෙනවා. මේ දාණය නිර්ලෝභීව, අවංකව, ධාර්මිකව දුන්නු පමණට තමයි සමන්ට ඉහළම කල්යාණ මිත්‍රයන් ලැබිලා ඉහළම ධර්මයේ ජීවිතයට ලැබෙන්නට, ඒ ලැබෙන ධර්ම ජීවිතයට පුහුණු කරන්න සුදුසු වටා පිටාව, පහසුකම් ටික, නිරෝගී භාවය සියල්ලක්ම ලැබෙන්නේ ඔබේ අතින් ඔබ අත්හරින දේ පරිත්‍යාග කරන දේ යනු. ඒක සාමාන්‍ය දෙයක් දීමක් විතරක් නෙමෙයි පින්නතුනි. අපි බොහෝ විට දෙන්නේ වැඩිපුර තියෙන දේක් තමයි දෙන්නේ නේද? ඒකත් හොඳයි නොදෙමිනවට වඩා. හැබැයි සැබෑ දානය කියන්නේ ආත්ම සුඛ පරිත්‍යාගය. අපේ සැපත අනිත් කෙනෙක් වෙනුවෙන් අත්හැරීම. ආත්ම සුඛ පරිත්‍යාගය. අප දැනට ඉඳින සැපෙන් ටිකක් අනිත් කෙනා වෙනුවෙන් අත්හැරීම. අපේ කාලය වෙන පුළුවන් ශ්‍රමය, ධනය, සම්පත්, අපේ ඥාන සම්පත්තිය මෙන්න මේ දේවල් අනිත් කෙනෙක් වෙනුවෙන් කැප කිරීම. මේක අමාරු දෙයක් වෙනතන. දානය සහ පරිත්‍යාගය අතර වෙනස මේක. දානය දෙන්න අමාරු නෑ. නමුත් පරිත්‍යාගය කියන එක අමාරු වෙනතන. ඒ පරිත්‍යාගය කියන්නේ නිකන් දෙයක් නෙවෙයි. ආත්ම සුඛ පරිත්‍යාගය තමන්ගේ සැපත තමන්ගේ සම්පත්තිය අනිත් කෙනෙක් වෙනුවෙන් කැප කිරීම. අන්නේ කැපතර පමණටයි ලෝකේ ඉහළම කල්යාණ මිත්‍රයන් ලැබෙලා ඉහළම සද්ධර්මය ලැබෙලා ඉහළම ලෙස තමන්ගේ මනස බුද්ධිය ප්‍රඥාව දිනු කරගන්නට තමන්ට අවකාශ ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා හේතු වන උතුම් පින්කමක් ඔබ හැම දිනම එකතු වෙලා මේ දෑතින් අද දින සිදු කරගත්තා කියලා හැම දිනෙක මේ වගේ සතුට ප්‍රපත්වන්න. මේ පින්කම සිදු කරන්න විශේෂයෙන් සතුනෝනා බොහෝ කාලයක ඉඳන් මේ දාණයට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගෙන දානෝපකරණ සකස් කරගෙන මේ කටයුතු සම්පාදනය කළා. ඉතින් කුසාන් මහත්මයාට මේ පින්කම් හොඳින් සිදු කරන්නට චතුරෝනා බෙහෙවින්ම උපකාර කළා. ඒ වගේම ආනන්ද මහත්මයාතුළු මේ පැමිණි හැම දිනෙක මේ සඳහා සහභාගීත්වයෙන් උපකාරවත් වුණා. ඉතින් ඔබ හැම දිනාට මේක ලොකු පිනක්. මේත් ඒක ලොකු යහපතක් පින්කම ලස්සන කරගන්නට. ඉතින් ඒ උතුම් පින්කමයි මේ තාම ලස්සන සිදු කළේ. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් මීට වසර 3කට කලින් මිය ගිය කල්යාණී තෙන්නකෝන් මහත්මිය, ආදරණීය මෑණියන් කුෂාන් මහත්මයාගේ දෑවර මෑණියන්, ඒ වගේම ඔලිවර් පෙරේරා පියතුමා, ඒ වගේම චතු නෝනා මහත්මියගේ දෑවර මෑණියන්, ඒ ශ්‍රීමාන මාතාව ඇතුළු, ඒ වගේම අනුජ නෝනා, ඒ වගේම දේහිනී නෝනා ඇතුළු යම් තාක් ඔබ නමින් මිය ගොස් පින් බලාපොරොත්තුකින් ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාතී හෝ මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පැන් වාදිනේ අරගෙන අපි පැන් වඩමින් මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යථා වාරිවහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. උන්න මේ උදකං වට්ටං යථා නින්නම් පාත්තති. ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පින් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව පින තුන් සිදු කරන සියලු දැහැම කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා. ලෝකයා සම්බුද්ධ ශාසනයත් දෙවියන් විසින් බොහෝ කාලයක් රැක දෙත්වා කියන පැතුමෙන් දෙවියන්ට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. හොඳයි චතුනෝනාත් කුසාන් මහත්මාත් අද දින සිදු කරන්න බලාපොරොත්තු වන දාන වේකින්කම බලාපොරොත්තු වනට වඩා හොඳින් ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට සැනසීම ඇති කරගන්න. ඉතින් ආදරණීය මෑණියන් මියගොස් වසර 3ක් ගත වෙන අවස්ථාවේදී ඒ මෑණියන්ගේ ගුණ සිහිපත් කරලා ඒ උතුම් පින්කම සිදු කළේ. ඉතින් පින්කමට සහභාගී වුණ ඔබ හැමදෙනාමත් කල්පනා කරන්න ඔබේ මම තාත්තට ආශිර්වාද වෙන පිණිස පුණ්‍යානුමෝදනා වෙන උතුම් පින්කමකට ඔබේ දෑතින් සහභාගී වෙන ලැබුණා කියලා. ඉතින් මේ සියලු පින්කමල අනිසංසයෙන් පින තුන හැමදෙනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වනට මේ උතුම් සංඝ සතු දානමය පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.